ධර්මානුශාසනාව. කරුණු පිළිතුරුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මමාහිමිපාණන් වහන්සේ විසිනි. සැනු මහරහතන් වහන්සේට පූජා කරලා කලි කරගන්න බැරි විදිය. මේ ධර්මවා පැරගෙන ලෙසකට බාරකොට සීල ක්‍රියාවන් මහරහත් ආරිතපත් වුණා. ඒ විඥාත් අවිඥා සිමු ක්‍රියාවන් සීලක සාර්ථක ඥානයෙන් පරිපූර්ණයි. ඉතින් මේ සංකීර්ත ස්වාමීන් වහන්සේ එක්කයන්ද කියලා සයොත් මහරහතන්ට තවරු ආදේශ තමද. මේ සීතමක මේ පොලිගම් ලෙක්චර්ද අපේ කියන්නේ වනාන්තරයේ අනතුරුයේ මේ කුඩා නම් බලන ගාන යොත් අපිට පරිභෝජය කියනවා. නැහැ ඔය අත්තන් දෙන්නේ පරිභෝජය. මේ අත්තන් දැ. ඒ කියන්නේ ඔය අත්තන් නිකන් මේ නම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අනාගතයේ දැකලායි මේ නම් ඔය වැද පාරදෙන්නේ. නිසා ඔය පිටට මේ නම් වලින් කවදාකවත් එහෙමයක් වන්නේ නැහැ. ඒ නිසා කියන්නේ කිව්වා. ඉතින් දැන් එක් නම කියයි. ආරණ්‍යක කියක් යන්නේ ඉස්සර වෙලා පිටතර ගම්මානක දීසුදාය කියක් ගම්පන් පයින් තමයිදුවා තාමලතෙන් ඉන්න කොට බයත් දැත මම එක් කොටෙන් ඇවිල්ලා බලආගෙන කියයි ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ උපාසකතුමා දැන් සෑමක් නැති වෙනාමනේ පක්කොලයක් පදාගෙන කියලා අර එක් නම කියන ආතර වලින් ධානය ටික පිටේ පක්කොලයට දුන්නා ඒක නැත්නම් ඒක අනුභව කළා එහෙත් කොච්චර මහන්සියෙන් ඇමදීම කතා කරලා එච්චර කතන්දර ආකාරයක් අනුභව කරගන්න. මේ මිනිස්යා හිතුවගේ මේ සාමුලයේ කිහිපියක් දැක්කට පස්සේ කියලා සාමසාරයේ එකම ආකාරයක කියයි. මේ මනෝකයන් පිටර කියයි. මාත්‍යක් පිටර කියන ස්වාමීන් වහන්සේගේ වාක්‍යයේ එකදෙන්න උන්වහන්සේ කාරක වෙනවා. මනෝකේස් පස්වදේනවා. සාමීන් වහන්සේලා දිනේ කරාකේ කියන කිතුම දෙකෙන් ජීවත් වෙනවා. මේ සංගතාලි විතුන ජනවර නම් යන කමන මේ යන්නේ ප්‍රමාණය සුව බලන්න යන්නේ කැලේ මාතියේ ඉතින් ස්වාමීන් වහන්සේ නොකියන්නේ තත්ුණා විහාම මහ රහන්තරයේ කුරුන් දරුණා කොරොන්ගේ පිටුතර බාහිරියට පාරය මේස් නදී මේස් මෙහි පිළි පූජා කරනවා කියලා ඉතින් මේ මනුස්සයගේ බහුලන්නේ ඉතින් මේ කොරොන් ප්‍රාර්ථනා කරලා මොද වැඩක් දැන් නම් ඉතින් අපට ලැබුණ ජීවිත මනුස්සයේ ඒකේ ප්‍රශ්න මහත්තයෝ ජනසික අනේ මම ඉදුල් කාව කටිච්චි කියන්නේ මගේ දේක දෙතු උත්තේක කරන්නේ ඉදුල් කාව කටිච්චි කියන්නේ එහෙම නෙමෙයි මොද බලන්නවත් අය ඇවිල්ලා ඉන්න අන්තරව ආහාරන්නේ පුනහසලාද දෙමස් නම් දෙවි කොහොමද ප්‍රිය කරන්නේ ඉතින් මේ පොළු ඒ කොච්චර එකම ආව ආගන්නේද කවුරුත් ඉතින් බොරු නෙකින්නේ නැහැ බොරු නෙමෙයි කියන්නේ ගන්න කිව්වා එදින කෙරෙන්නේ ස්වාමීන් වහන්සේ රූප සේවා වලින් පරිසරාවලින් ගල්සනාවෙන් නැගිටලා ආවා උපස්ථාන සාගරය. දින එක වටුණා. ඉතින් මේ පොරොන්දු කිව්වා අපි මේ ආවේ මෙන්න මේ කුජිනරගේ මේ පරිස්සේ සම්බන්ද ප්‍රතිගමෙන් එක්කෙනේ වාදනයකට දෙලි පූජා දෙක දෙන්නට. ඉතින් සම්දෙස් කරන කටකේ වාරික පිළිදෙත් ඇපැන්නේ යම්කි ප්‍රඥාක ආහාර සම්දෙස් කරන කටකේ කරාය. එසම මම ඒ කියන්නේ මේ කුඩා ස්වාමීන් වහන්සේ කියලා පහර කියලා. මේකත් පිටා පැත්තේ කඩුව අනේ දෙන්නේ කියලා. අනිත් පැත්තේ දැම්මලා. මේ කර්මයන් සදාගෙන දෙන්නේලට පහර දුන්නා. කවුරුත් ඇකිලේ කියලා වගේ අපකට මුල දාපුවානේ කඩු මත ඇකිලේ කරනවා. ඒක මොකද කියන්නේ? දැන් පොඩ්ඩක් වාක්‍ය කියන කරුණා. මේ කිතා පිටා පැත්තේ මේ තරම් කරක මේක කඩුව මේ ඉස්සරහින් පාගේ ගුණ දෙයෙන් කරකට මට මේක තේරුණේ නැහැ කියලා කවුරු කිව්වද විචිත නැද්ද බලේ කොටම ස්වාමීන් වහන්සේ සභාවපති නැගිට්ටේ ස්වාමීන් නැගිට්ටා ඒකෝ දැක්වා ඒ ස්වාමීන් වහන්සේ මෙච්චර කුඩා ධර්මයේ කියලා පහක් නැති ඒකෝ නිවන් මං පහේද පවත්න්න නැහැ නේ මං පහේද පවත්න්න නැහැ ඒකත් මම හිතේ මේ මොහොතේ ප්‍රකටව ස්වාමීන් ඉලිකුණ්ඩාකසන්නක ඔබ වහන්සේ දෙනීම අවදී පාරිචිත කරා මුතන්දේ විනාශකන්දේ මේ ආවදීට දෙරෙන්නා මරණයෙන් නැතිගෙන බල බලවත්ඥාවට පත්වෙනවා සම්මියෙක වෙනවා ශෝකයෙන් කරදරයක් වෙනවා ස්වාමීන් මට සමාවර බැලව ස්වාමීන් ඔබ වහන්සේ දැක්වදු මේ පිළිසකමක් ලබා ගත්තේ එවන් නිර්දේශකමක් ලබා ගන්න යම් බර මුසා පිළිවෙතක් නේද අපකර්තේක ලබාවේ ලැබිසේ මානසික වෙනවිව ස්වාමීන් වහන්සේ ප්‍රබල සාමනීයයි බුදුකා ජනනා ශ්‍රඟට කෙරෙන්නේ මහා කරන්න ඉතින් පරිදීම මේ ගංගායේ ගුරු පාට මේ තමන්ගේ උතුරු සරුවට ගුරු පාට ගොවන ඒක ඇඳගෙන තපසේකම දානවා තපසේ සමාදානලේ කරගෙන කියනවා මේ රහතන් වහන්සේ ළඟට ඉතින් උන්ව පස්සට දේව ස්වාමීන් වහන්සේ බලයෙන් දෙපා මෙන්න දැන් මේ මුළු පරිසියෙ පැහැදිලි වෙන්න සූදානම් ස්වාමීන් වහන්සේලා මේ තරහකට බකවනා කරන්නේ මම දෙති තත්ත්වයක තරහ මොකදයි මම කියලා උනාසයි විතරද පිටත් වුණා සර්වත් මහරහතන් වහන්සේට පවරලා මේ පරිසියය කියලා පැහැදිලි කෙරුවා සර්වත් මහරහතන් වහන්සේ මේ පරිසියය දෙනාට පවරනා කම කරන් ගියට බුදුරජාණන් වහන්සේට එක්කගෙන ගියා එතෙන්දී සම්මාර්ථයන් වහන්සේට මේ සියලු විස්තර ප්‍රකාශ කරා. මහරජාව කන්නවා. ඒ ප්‍රකාශ කියන්නේ පසුල මේ ආකාරයෙන් දක්වන දේශනා කරා. යෝකී වර්ෂ සතන් ජීවේ දුස්සීරෝ අතමාවිතෝ ඒකාහං ජීවේ තරසේ යෝකී ලවන්තස්ස තායිනෝ සීලයක් නැතුව, භාවනාවක් නැතුව, අවුරුදු සීලයක් නෙමෙයි, දාහක් නෙමෙයි, අසංකේතිය කීකත් නැකත් වඩා සියදෙනක් ඇතුව භාවනාවක් කරන්නේ කුජේ එක මෙත ජීවිතේ එක තවසේ ජීවිතේ එක වර්ණයේ ජීවිතේ එක පැය ජීවිතේ එක විනාඩියේ ජීවිතේ එක් වඩා දෙකයි එකේ කරපහදා දේශනා දෙයි මේ දේශනාව තුළින් මේ පාරමීයක් නවක විශ්වන් මහත්තයෙට සමාරුණා සමාජයේ දුගත සමෝත්කාරක දේශනාවකින් චතුස්සත් දේශනේ පැවැත්වුවා ඉතින් දිනු දෙන වහන්සේ සෞඛ්‍යදෙන්දා ඒ මොහොතේම පරිපත්තියට පත් වුණා. දැන් මේ දෙකියෙකේ ප්‍රවෘතියෙන් අපි බලාපොරොත්තු වන්නේ අපේ ජීවිතේ නැතිේ කියලා තමයි වාසනාවේ උතුම්කම සිහිපත් කිරීමයි. දැන් මේ බක්ක දෙශරත්‍රා කියනවා සුණාත්තර සිරිමෑයෝ දසදේ සමාදන් වෙලා. හැබැයි මේ දසදීනේ කියන එක මේ කම්ම දසදීගයි. ඒකනේ ඉතිකේ කියනවා. එසේ පහ එතරම් විශේෂයෙන්ම අතෝන් පරිසෝන් ආවරණ සියල්ල අතර තම කතාවක් අතර තේරවා නෛෂ්ක්‍රම්‍ය පරිපකරණකට ජීවිතේ කරකරා ඉතින් මේ කාපසු බාහමක මොනක් සඳහන් කළේ කියලාද මේ ලෝකයේ තියෙන විපාකේ කර්මවලේ එහෙම දෙකින් දෙන්නදා බුද්ධ ආදී මහෝත්තමයන් සමන් කියලා ගබංග ආරිගත ප්‍රතිපදාවකට මේක මේ පිළිපද සිටින්නේ කියලා ඉතන කොට බලලා ප්‍රීජ්ජා කරනවා ඒ දීපේ අපන්දේ අචින්තනද අසදලක අකාල් මාතව උචිස්තව විමුක්තසතර අපනා මාතව සමාධි සංකල්පයක වක්නාදයි ඕනෑම දිනවකදී විහාන භවනා ඉදකරා භවනා ගන්න පුළුවන් ඕනෑම තැනකදී සමාධි වේවා මේ මාගේ තවකින් තවසේ තැනින් කය විනාදී විනාදී තප්පරේ තප්පරය අපි සීලවන්ත ජීවිත ගෙවනකොට ඒ මේ ජීවිත ජීව භාණයක් ජීව කාර්ය ශීති භාවයක් ඇති වෙනවා ජනකේශ අවස්ථාවකදී සම්ප්‍රප්තකාල සම්ප්‍රප්තකාල ඉන්ද්‍රිය කාල ඉන්ද්‍රිය දාන පරණ ධර්ම කොච්චංග කාල මාර්ග වෙලා රූප ධ්‍යාන අරූප ධ්‍යාන අවිද්‍යා බල ඇවිලා විපස්සනා ඥාන නිරුක්තවගෙන කෙලවර සියලු ක්ලේශයන් ජයගෙන මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතුව වෙනවා මේයි ශ්‍රමණේ. එවන් මේක දිස්තරකේ පැට්‍රෝල්සේ දාගේ දෙතේන. ඊමගදී සීල කඩන කුඹුරු අවාපියලන ආදී වාදේ කරන්නේ. නැකට තේන නොතන සීරු සත්‍යෝ නිරුක්තේස්වා නිරෝගී වේස්වා සුවපත්ේස්වා දුකින් මිදේස්වා ආදාදේස්වා. අපි මේ යන ආහාරයේ තේරදී ඉති ආහාරයේ දෙවේ දෙවතාවෝ එසේම නිරුක්තේස්වා නිරෝගී වේස්වා සුවපත්ේස්වා දුකින් මිදේස්වා ආදාදේස්වා. අපි මේ ජනස්ථානයේ වාසය කළ පූජනීය ස්වාමීන් වහන්සේලා එවැනි කැපකරු මහතුතු උපස්ථායක දෙන්නතුන් සායකයිතාවලු අනිකෝ සියලුතරතු නිරුක්තේස්වා රෝගීදේස්වා රෝපත්තේස්වා එකක් එකාගානේ අපේ සිටි අසීමිත කුසාසිත මෛත්‍රී කෙරෙක කොට පාද කර ගන්න පුළුවන්. මේ හැමදේම සමාගයේ සිටි රැඳෙන්නේ සමාධි ස්කන්ධයයි. ඊළඟට අපි කල්පනා කරනවා අපි අද මේ මහා ආරාධනා කරනවා මේ තරම් වස්තු සම්භාරයයි පූජානා වේවා. විශාක පිළිසක් අපට ඒකාස වේවා. තවදු සීයාගේ තැන අපි එක්කෙනෙකුට එක්කෙනේ ලෝකෙදී නිවස් වියාවා. මහා සත්‍යගුණ මහාකුල් වගේ දීචි යන්නේ ධර්මමා වූ අපු වනිච්චය දුක්ඛ කරණයි. ඒකතර සෙනෙහස් සෙනෙහස් පාසනා. චිත්තේ සයතික භූත රූප උපාදාන රූප කියන්නේ මේ ආත්මභාව සම්බන්ධ නාම රූප සියල්ල. මේ වර්ග සම්බන්ධ රූප ධර්ම සියල්ල සංඥා පාසා සිටිදී ඉදිමෙදී ඇතිමෙදී නැති වියා වනිච්චය. ඉදිමෙදී ඉඳින් ඇතිමෙදී නැතිමෙදී දෙකේක සුත්‍රේන වාදුකයි. තමන්ගේ දුකවන් පරිසාරාත්මයි මෙන්න සිතාපනේ තමවගත්ත. එතකොට මෙතෙන් ලැබෙන ප්‍රඥා අස්කන්ධය අනුස්මාරණයේ දුක්ඛා දුක්ඛානන් බවසේ සාරාත්මක පාපදාඥාද සෝතාත්මක පාපදාඥාද විචාරාත්මක පාපදාඥාද අතරා නෑ ධාති ජාතේදී ධාන පාරමී කුල්වැදීවා. මේක නිසා මේ ධාන පාරමිතාව හේතු කොටගෙන ඒ සාර්ථකයන් වහන්සේ මහරපරාජයකට දෝතුනා බුදුනා. එතන ධානේනම් චක්‍රවර්ත සම්පන්නය දෙනවා. ධානේනම් සක්‍රදීවරාජ සම්පන්නය දෙනවා. ධානේනම් කදිලෝක සම්පන්නය දෙනවා. ධානේනම් ධන සම්පන්නය දෙනවා. රූප සම්පන්නය දෙනවා. පරිමාණ සම්පන්නය දෙනවා. ධානේනම් සති සමාධිඥාන ගුණ දියුණු කර දෙනවා. ධානේනම් භම්යය භම්යය පාසා උපස්සිනී පාද සම්මුදවා. ධානේනම් ධර්මෝපව සත්‍යෙ උපනිශ්‍රේයවා. ධානේනම් ප්‍රපෝතිය දෙකෙන දෙනවා. ධානේනම් පස්සේ භෝතිය දෙකෙන දෙනවා. ධානේනම් රෝපණා සම්මා සම්භෝතිය දෙකෙන දෙනවා. මෙතන ධානේ අනේක ආකාරයකට කෙන දෙන උදාන කුසල ඉතහානිය හේතන කොට මෙන්න ප්‍රාප්තාර්ථය. මේක ධර්මයේ කුසල නිසා සීල සමාධි ප්‍රඥා ගුණ තවත් වර්ධනය වෙනවා. ඒ සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය වෙනකොට එතන ආමජත්‍යක මාර්ගයේ තේරෙනවා. මේ සම්බන්ධව අවබෝධය අර දෙන්නාට මනස්කාරය අර සාමාන්‍ය සංසකලකේම එහෙම පිටින්ම සම්මාදිට්ඨියයි ඊළඟ මෛත්‍රී කාමක සිටිවිල්ල සම්මා සංකල්පණායි කර්ණා කාමක සිටිවිල්ල සම්මා සංකල්පණායි ඊමාකදී මේ සිටිවිල්ල සම්මා සංකල්පණායි ඒ නාමයේ පාරිශ්‍රේණ වචන මුසමාගෙන් තොරදැයි විසුරාගෙන් තොරදැයි කර්තවගෙන් තොරදැයි දේශවාගෙන් තොරදැයි මෛත්‍රිය පෙරට කොට කර්මාවේ පෙරට කොට යන්නේ නුවණ පෙරට කොට යදී කුසල වාක්‍ය ප්‍රාචින බැවේ සම්මා වාචාවයි. එනවා මේ කයේ පැවැත්ම ප්‍රාගදාදී පාපයක් නොවේද කුසල ක්‍රියාවකට නියුරු කායික ප්‍රවැත්ම දැනේ සම්මා සම්මාන්තයයි. ඒ මොහොතේදී සමාජයේ ආස්වාද කරගන්න ගැනීම පවා පිරිසුදු සිටියේ කිතුලේ බැවේ ඒ මොහොතේ පවත්නා දීපර්තිය සම්මා ආර්යයයි. ඒ මොහොතේ පවත්නා වූ වීර්යය මේ උසාවියේ උසාවිය නිසා රූපං අකුසල රූපදී කරනවා. උපන්න අකුසල දෙකකින් කියනවා. නූපන්න කුසල උපදේවා. උපන්න කුසල ගැනවා සම්මා වායාමයයි. ඒ මොහොතේ කයේ කැමැත්ම සියව සබන් සිහියේ කුසල සිහියේ එවමින් හැබැයි කුසල සිහියේ අපාරමන්න දිහාගේ කුසල සිහියේ මේ ද්‍රව්‍ය සෝදාන කරන කුසල සිහියේ ජන්මේ ඉන්නේ කුසල සිහියේ ඒ හැම කායක ක්‍රියාවක කුසල සිහියේ කළ බැරි සම්මා සතිපට්ඨාන සත්‍යයෙන් පලම් දැන්නේ. එවමින් මේ මොහොතේ සමාධියේ චිත්ත සෝමනස්ස භාගතු සිත ඒ සෝමනස්ස කුසල වේදනා සමාධියේ සත්‍යයේ මිශ්‍ර දැනීම ඒක වේදනා උපසලා සතිපට්ඨානයයි. ඒ මොහොතේ සමාධියේ චිත්ත ලෝභයෙන් තුදකු දෝෂයෙන් තුදකු මෝහයෙන් තුදකු සද්ධාව කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව සතිය සමාධි ප්‍රඥාවේ ගුණ සංඛ්‍යාවේ පිළිකුණාව පරෝපන්නාසු පුත්‍රධර්මයන්ගේ මේ දිනතාවෝ සිතක් දැනෙන. ඒ මොහොතේදී ජීවිතයේ සංඥාතේක සංප්‍රයෝගය පවත්වන දැනීම. ඒක සීතරපතන ප්‍රතිපත්තාණයයි. එසේම සමාගයේ ජීවිතයේ පවත්වන කුසල කර්මයේ කුසල වේදනා කුසල සංඥා කුසල චේතනා කුසල ඒකාග්‍රත කුසල ජීවිත කුසල ජීවිතයේ කුසල මනසකාර කුසල විචාරක කුසල විචාර කුසල අභිමෝක කුසල වීර්ය කුසල ප්‍රීතිය කුසල සාන්ද්‍රය එවාගේ සංඛාව ජීවිතය වස්තාවයේ පරමසත්‍යාමයේ පරාකරම ජීවිතය මෙහාදී සෑම උසස් සෑම ධර්මයක්ම සිහියෙන් සම්ප්‍රයුක්ත දැනීම ඒක සම්මාසන සතිපට්ඨානයයි. මෙසේ සතරාකාර සතියෙන සම්මාසතිය දන් වෙනවා. ඒකම සමාධියේ දෙකේ මේ මෙලේ මෙලේ පහළ ගන්නේ සත්පුද්වාරක කුසල ජීවිතය, සෝතාද්වාරක කුසල ජීවිතය, ධනද්වාරක කුසල ජීවිතය, ජීවාද්වාරක කුසල ජීවිතය, කායද්වාරක කුසල ජීවිතය, මනෝද්වාරක කුසල ජීවිතය. මේ හැම චිත්තනීයකම අති මහාසාරාමන වාදේකාරී, දීමුසාරාමන වාදේකාරී, මහාසාරාමන වාදේකාරී යමන් සිත්සතතලෙන් පහළ වෙනවා. මේ යමන් සිත්සතතම ධර්මයේ උසද දිස්ත්‍ත්‍ය කංගතා සමාධිය කියලා දේශනා කළ පරිදී නීවර නැවැදෙන බව වූ ඒක අපට සාධිතේ පවතිනවා. මේක සම්මා සමාධියයි. ඒකම මේ ධර්මයේ දෙකීමේදී සීලස් කන්දේ සමාධි කන්දේ ඥාන කන්දේ කරේවා. එනමේ ආදර්ශයක මාර්ගය දැරෙනවා. ආදර්ශයක මාර්ගය දැරෙන බැවින් සියේ කුලිය කඩපාටන සැප ලැබෙනවා. සෞඛ්‍ය ප්‍රදාන හතර ලැබෙනවා. ඉරිදිපාද හතර ලැබෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහ ලැබෙනවා. බලධර්ම පහ ලැබෙනවා. ප්‍රත්‍යක්ෂාත් ලැබෙනවා. ආදර්ශයක මාර්ගය දැරෙනවා. මේ නිසා මේකේ ශක්තිය බලයේ නිවන් දර්ශනාතුරු දිව්‍ය මානසාදී සුදු සිනෝ කොටාතිය කියන දේ දැරෙයි. එකී උපනුපාත සංයාර ආශා සද්ධාවන්ත සීල වන්ත සුත වන්ත ත්‍යාගවන්ත ඥාන වන්ත කරුණා වන්ත මෛත්‍රී සහගත මාර්ගයේ පුණ්‍ය ජීවිත ලැබෙනවා. ඒ නවතිනේ නෑ උපනුපාත භවයා ප්‍රාතරා මේ සත්න භෝමණය කරමින් වර්ධනය කරමින් ගියලා සේපත් ගන්න පුරසදා භාමේ ඥානදායක පරිපූර්ණ වූයේ නම් එතකට ඉන්ද්‍රිය බල කොයිචන්ද මහාර්ගාංග සාක්ෂිමත් වූ අවස්ථාවකදී සකෝ උතුම් බෝධියට අනුරූපව දහර බෝධියේ පතේ බෝධිය විසම්බෝධිය කියන තුන් බෝධි ඥානයකට පරිණෙන දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ගැනීමේ බුදුපත්තේ බුදුමහරහතන් වහන්සේ අවබෝධ කළේ අජාපි අජේත අවිඥාගේ අශෝක අනුපායත මනෝත්තර මහා නිර්වාණ ධාතු සාක්ෂාත්කේ මෙන්න මේ අවස්ථාව සතර තමයි තියෙන්නේ. මේ සතර තමයි තියෙන්නේ. මේ සතර තමයි භවනා කරන්නේ, බණ කියන්නේ, බණ අහන්නේ, හැම ආගමක පුසනය කරන්නේ. මේ කාගේ උත්තරීතර පරමාර්ථයේ සාක්ෂාත්ය ගැනීමේ චේතනාවෙන් මහා දෝසකයන් වහන්සේ දිනුවා පාරමී බලයෙන් බොහෝමලා කැදීගෙන දෝත්‍ර වුදු වුණා. කවදේ පස් වස්නාදී සේනුවට ගහම් වෙති ගැස්සෙව්වා. සුමිත අකන්තේ ජනපෝතිය හදලා දෙන සතර දෙකින් ඉතර කරවා අමා මහ නිරත පහන්වා කරලා කෙටි කාලෙක ඉතිරි නෙලදැයි ස්වාමුන්දහක ධර්මස්කන්ධයේ දේශනා කොට අවුරුදු 5000කට වැඩි කලක් පවත්නා සඳහා අධිකාර ලබා දීවා සතර සත්ත්ව ලෝක සාධනේ පාකෝ ලෝක කලෙහි පරණාමයේ යනාතේ අනුපාදිකයේ සර්වේකවරයේ තීවන් හැදියා සීල සාස්ත්‍රාග අනිත්‍යයේද මහා රහතන් වහන්සේලා දෙපිරිනුණා. සෙත් මහායන් වහන්සේලා සුබේ පරමයෝදා. සෙත්තු ජනතාව සෝතියේ කර්මාවෝකෝ කර්මවතකතුණා. වැඩිහිටි නිවහරක් ආනන්ද එකලකට වෙති නාමිතරණේ දෙවියන් කුතුම මාර්ගාදී ශ්‍රාවකද නස්නවසේ තුණා. මෙතේ ඉරහත් සමරකා මහා කෘත්‍ය මහා මේරු පාවත මහා සාගරයෙන් දෙසාරදරතු. ඉවරදුනවා විදක දැල්ජාන බාහලයිද සැලසු වියක දල්ලාදු පාපෝක වස්තු. සංයෝග පරිපෝදාක යුක්ත දෙවි දුක් සමුදය ආරසතියේ ඒ දෙකම මේක සාර්ථක නිර්වාණ ධාතුව නිස්සාරේ හිමේක අසත්ත සම්පතාවකේ යෙදෙන දුක් නිරෝධතරියයි දුක් සත්‍යයේ පිළිසිඳිට සමුදය සත්‍ය ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ සාර්ථක කරන ආද ප්‍රතිෝපකරණය කරන කෙලෙස් කිනි පරිණිමව අපිනාමල සාර්ථක නිවනේ සැලසීම වතාවල සියලු බුදු පර්යේ බුදු මහා රහතන් වහන්සේ නාමයට සිතිය කලින් වශයෙන් සෑම කාර්යයකදී ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරයේ වේවා අපට සමයේ ජීවිතේ පුරා කර සෑම කුසලයක් පාරමී පාට බෝධිපාක ධර්ම පාට අපේවා එනම් මේ සතු බෝධියේ සුවසේ වෙත සුණාරි සත්‍ය ධර්මයේ ආපෝධ වේවා ආඥාකරණ අපි වාදගෙන වත්තක් පාත අපේ ජීක සිදු කර කර දැනෙන මේ උදාර කුසලයේ පරමාර්ථය 24 වතක මේ කම්ම දස සීලයේ පාර්තියේ සමන පිළිවෙල ධර්මතාවයේ ඉඳ ගන්නා රද ඉන්වස්නාදා සිල්මයන්ගෙන් ලබන්නේ ඒ මුත්තේ තමයි සීල ජීවිතයේ පිටබඳව කාර්යාත්මක ආශිර්වාදේ ලබා ගැනීම. එවැනිම ගරුකතු ලෝකමයන්යන් ලබන්නේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. එවැනිම සකසනාදුව සැමදෙනාටද සිය කවුරුන් ලැබෙනාටද සෙන්නේ හැමදේම මේ කින්තමේ පරමාර්ථයේ කොටගෙලියේ සංජානනයේ තැමනියා මහා සම්මුණ ගෙතේ ගිරාපත දාන පිළිදැන්වා බෝධි වන්දනා ධර්ම ශ්‍රවණ ආදීද සහභාගී වුණා උදැසන බුද්ධ පූජාව ජීවිතාන්නේ විදේකද සත්‍යයෙන් පූජා කළා තුනුපුරන්ගේ බුද්ධ දීපා ප්‍රවේදන කිරිච්චේ ජාමන් ප්‍රකේශව සකල කරගත් දවල් සිද්ද පාපදාන අර්ථපාදයෙන්ද බුද්ධ පූජා කළා සම්මුණ ඉතාම ගෞරවයෙන් පිළිගෙන ආගේ මහා සංඝරත්නයේ ගුණ හඟතංගල සත්‍යනන කරණය පිළිගෙන දෙපාදමාව පිටගම අසුන්පණම වඩාන දුවා සීලයේ පිටා සියාපින්දාමයේ පිළිගෙනවා රාමයේ පිළිකර බාහන්න සංගතකතා අපි දෙකෙන්ද මේ මුතියා සත්‍යවා පරිත්‍යාග කරන මේ ගාන බරතු සීලවත් ගුණවත් බුද්ධ පුත්‍රයා දකන කෙනාට ආහාරි මාර්ග සකබල ප්‍රඥා පිණිස සීලේ සමාධි ප්‍රඥා ගුණ දිනුව පිණිස යහමීත මාර්ගඵල නිවන ආගමනයේ පිණිස මම අසුරාගේ උපකාර වේවා කියලා මම ඔබේ ගාන බරතු කියනවා සුවඳිනාක කිසි කණකතා අපල සමන් දුන්නා නැත්නම් සිතේ මෙහි කරන වරපාතා භවනා නිදිලා කරේවා මෙදී දාන සීල භවනා වශයෙන් කරකර භූමිය කුසල සංකාර ධර්මයේ ගෞතම සම්බුද්ධ සාරාණියා දුපන්දාරේ ගයිකන නිරමල වැචවත් හේතු වේවා ආශ්‍යාකාශනා කරමු සාසනාර්ධානී සම්ද කිසුන් වහන්සේ නාමයෙන් සබාවන නිවන්ගේ පාරමී පුරා ගයකට මේ කුසල සම්පත්තිය දරත ආශිර්වාද සර්ප සත්‍යයක් වාගතේම ආශ්‍යාකාශනා කරමු දුන්දිට පාරවාර දුරුත් අපේ ඉදිරිමේ පතිමේ සංගරෝණ සාහිවර්ණ සතබලංගාන එනමෙහි පාරමී ශිරේ සිදු කරගන්නේ ආශිර්වාද පූර්වාංගම රුසනායි කරත බලයෙන් බුද්ධාගමේ කාර්යයන් කරා බලයෙන් ජීවිතන්නේ දක්වමින් හා කල්යාණ මිත්‍යාද ආශිර්වාද බලයෙන් විශේෂයෙන් මේ ඉලක්කම් කිස්සේ තහත්තේ වාසිත මහා පරිදි ප්‍රසම්පදා විනී කර්මයේ කතරා නාගදී සබ්‍රාජේ නියමයේ දීපයේ සෑම දෙනාටම නිරවදයෙන් කියන අධිනීකතා මහලෝ පාදර වසුරුවල් කරනවා ගාතෝත සතුරු කර්තක මහරක වාදක සියල්ල දුදු වේවා ආකර්ෂාවිත තාරකයේ ගතතේ තලකේවා සමතපි වලස්සාරණේ රත්නත්තේ සුභිත මහා කුණේ අසීත ආරක්ෂා කරණයට ගැටේවා අදතර සතුන් නිහිජාල වාසනේ සමිහාවදාන විපාක බලකේවා කාදෙත තීනාජ්ජා සුමනේ කාර්යමාර්ගික සැලසීමේ දෙනෝ දෝනවත් නිවන්නඟ පාණ මේ කුණ්‍යා සතුන්තර වේමා නමගල ජනතා තිරන් නඟ සුගත කංග දහම් නම් යහමග පාදාදී මේ ධර්මචක් කියන දැදේවා ගුණ කුණේ කලකරණී යතේනේ ආදි වර්ණ සතබල ප්‍රඥායේ සීල සමාදතා ප්‍රායෝගිකව විහෙල සතර සංඝරාමස දසපාණ විචාරී ගෝසල් ගුණයන්ගෙන් සැපපත්ාදින පුරසන්නක් කියන දිදී කියන දිනු වෙනවා සම්ප්‍රාප්ත ප්‍රාර්ථනා කියන චිතුමනේ වනේ කියන කල්පනෝචයෙන් පස්තරයේ කියන හේන්දේ ගෝතේ සංජාමින්ද පිළි එකේ කර්තේක මේ සමෘද්ධි මාර්ග වේවා දීකා සත්‍වාචානික ප්‍රාණ්‍ය කතරා නේද සම්බුද්ධ සාරණේ පාරමී කර ගැනීම සඳහා සත්‍යයෙන් බලයේ දමි දෙවියගේ ආකර්ෂණාශී වාදේ ප්‍රඥාඥාන භාවයෙන් දැකේවා සතර සංසල්ලාතුරව භවයන් පාදා සිහියටම ප්‍රතිසන්නේ ඥාතිස්මරණාඥානීය සාක්ෂාත්ෘත්‍යයක් උපදිනේ සම්මුත සත්‍යයේ සත්‍යඥාශ්‍රමයේ යෝනිතු මනසකාවේ සමා ධර්මාර්ථම ප්‍රතිපන්න ජීවිතයේ ප්‍රාණමේ ක්‍රාකාන්ත ජාතිජාතේ ප්‍රාතනාමේවා ආදිවාදී වේවා කියලා අපි මෛත්‍රී කරන අතර අර අතරේ තියෙන ගුණවත් දැනයන් මහසේට වහන්සේ වේදේ දේවා සුරන්දා තිඥයන් මහසේ ප්‍රමුඛනි කුමී දැන වරුන්ට ඉලක සමාදයන් නිරෝධ සුවේ බුදුසසුනේ කාරණේ කුණා මේ තිල්වත් ගුණවත් අතරක පඥා මෙතර පිළිත් එකමකට අමං අනිවන් මන්දලා ගන්න ලැබේවා කියලා ආශිර්වාද කරන සම්බීතියෝ විමං ජාන්තු සම්බරෝ විනාශේතු මාතේ භාරවන්ත රායෝ සුඛීදී භාරකෝ භවේ අවසු සම්බවංගනං රක්ඛන්ත සම්බ දේවතා සම්බ සුන්දරං භවේන සදා සුඛී භවන්තුතේ අවසු සම්බවංගනං රක්ඛන්ත සම්බ දේවතා සම්බ ධම්මං භවේන සදා සුඛී භවන්තුතේ භවතු සම්බ මංගලං රක්ඛන්ත සම්බ දේවතා සම්බ සංඝං භවේන සදා සුඛී භවන්තුතේ අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.